සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යෝ චේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති. අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි. දොස්තර දීප්ති ජයසේකර මහත්මා, ප්‍රසාන ජයසේකර නෝනා මහත්මිය, ආදරණීය දරු දෙපළ, ඥාති මිතරාදීන් කවුරුත් සම්බන්ධ කරගෙන අද මේ නිවසේහි ඉතාම වටිනා පින්කමක් සිද්ධ වෙන අවස්ථාව. මීට මාසයකට පමණ කලින් මිය ගිය ආදරණීය මෑණියන් ලක්ෂ්මී සමරසිංහ මාතාවට පුණ්‍යානුමෝදනා පිණිස, එවාගෙම මීට වසර 10කට කලින් මිය ගිය ගුණපාල ජයසේකර ආදරණීය පියතුමා, දීප්ති ජයසේකර මහත්මාගේ ආදරණීය පියතුමා ඇතුළු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසයි අද දින මේ පින්කම සිදු කරන්නේ. පින්නතුනි, අපි අපේ ඥාති ගෙදරක හිතවත් අයගේ ගෙදරක පින්කමක් කරනකොට අපි බොහෝ දෙනෙක් ඒ පින්කමට සහභාගී වෙනවා. ඇයි පින්නතුනි අපි එහෙම සහභාගී වෙන්නේ? පින්කමක් තියෙන ගෙදරකට අපි ඇයි සහභාගී වෙන්නේ? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද අපි? ඔව්, ඒ සහභාගී වෙන අයත් ඒ පින්කමේ කොටස්කරුවන් වෙන්න. එතකොට ඔබත් හිතනවා නම් මේ මගේම ගෙදර මේ පින්කම කරනවා කියන හැඟීමෙන් මේ පින්කමට සහභාගී වෙනවා නම් ඔබ හැම දෙනාටම ඒ පින්කමේ ආනිසංස නොඅඩුව ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි පින්නතුනි අපේ මේක බෞද්ධ චාරිත්‍රයක්, විශේෂයෙන් ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙන හොඳ ලක්ෂණයක් මේක. අපේ ඥාති ගෙදරක පින්කමක් කරනකොට අපි හැම දෙනාම අපේම ගෙදර කරන පින්කමක් වගේ සහභාගි වෙනවා. දැන් ගමක දානයක් දෙනකොට හැම දෙනාම යනවා දම් බෙදන්න කියලා. ගෙදරක ධර්ම දේශනාවක් පවත්වනකොට හැම දෙනාම යනවා බණහන්න. ගිහිල්ල හැම දෙනාම ඒ ගෙදර පින්කමට සහභාගි වෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක මගුල් ගියක් නම් උපන්දිනයක් නම් හැම කෙනෙක්ම යන්නේ නැහැ ඒ උත්සවලට. ආරාධනා කළොත් විතරයි යන්නේ. නමුත් පින්නතුනි දානමය පින්කමක් හෝ බණගෙදරක් වගේ අවස්ථාවක් තියෙනවා නම් අපේ සිංහල සංස්කෘතිය තුළ ආරාධනාවක් නැති වුණත් හැම දෙනෙම සහභාගී වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ පින්කම කරන ගෙදරට අපි ගිය දවසේදී ඒ පින්කම කරන ගෙදරයි අපේ ගෙදර අතර එදාට වෙනසක් නැහැ. ඒ වගේම ගෙදර අයිතිකාරයෝ කවුද කියලා එදාට බලාගන්නත් බෑ. මොකද ගෙදර අය හුඟා හිත පිරිසිදුව ඉන්න මෛත්‍රී සහගතව පින්නට සහභාගී වෙලා එන හැම කෙනෙකුටම තමන්ගේ ගෙදර වගේ ඒ දවසේ එදා කටයුතු කරන්න පුළුවන්. පින්නතුනි මේක තමයි අපි පින්කම් කරනකොට අපේ ලක්ෂණය. අපේ හිත පිරිසිදු වෙන්න අපි අනිත්යට සලකන ගතිය වැඩි වෙනවා. අනිත්යට උදව් කරන ගතිය වැඩි වෙනවා. ඒ වගේම ඒ හිත ශක්තිමත් වෙනකොට, හිත මෛත්‍රී සහගත වෙනකොට ධර්මයේ සඳහන් වෙනවා සීමා සංවේදී නැති වෙනවා කියලා. අපේ සීමාවක් තියෙනවා. මේ මගේ ගෙදර, මගේ දරුවෝ, මගේ ඥාතීන් කියලා මගේ කියලා අපි වෙන් කරගන්න ස්වභාවයක් තියෙනවා. අන්නේ වෙන් කරගන්න ස්වභාවය නැති වෙලා පුළුල්ව ලෝකයේ දෙස බලන්න අපි හුරු වෙනවා මේ පින්කම් කිරීමෙහි ආනිසංස විදියට. විශේෂයෙන්ම පින්තුනි අප නමින් මිය ගිය අපේ ළඟම ඥාතීන්, විශේෂයෙන්ම අපේ අම්මා තාත්තා දෙනගෙන් කෙනෙක් මිය ගියාම පින්නතුනි අපි ඒ ගැන විශේෂයෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. මේක අපට කවුද කියලා දුන්නේ? ඔව් බුදුරජාණන් වහන්සේ තමයි පින්නතුනි කියලා දුන්නේ අපට. අපේ අම්මා තාත්තා දෙන්න තමයි අපේ මේ ජීවිතයේ මේ තත්ත්වයට පත් කළ දෙන්න හුඟක් මහන්සි වුණේ. දැන් මේ පින්නතුන් දන්නවනේ තමන්ගේ දරුවෝ හදනකොටනේ දරුවෙක් උගන්නලා රැකියාවක් අරන් දීලානේ රැකියාව ගන්න දවසර ඔබ කොච්චර සතුටට පත් වෙනවදනේ? ඒ දරුව වෙනුවෙන් හැමදාම හැම පැයක්ම හැම මොහොතක්ම ඔබ දරුව වෙනුවෙන් කැප කරනවා. ඇතැමිට ඔබේ සුඛ විහරණයේ සැපේ ඔක්කොම කැප කරනවා ඒ දරුව වෙනුවෙන්. නමුත් පින්නතුනි මේ හැඟීම අපිට දරුවෝ ඉන්නකොට ඇති වෙනවා. නමුත් අපි හිතනවාද අපේ අම්මා තාත්තාත් ඒ වගේ කැපවීමක් අපි වෙනුවෙන් කළා කියලා? අපට බොහෝ වෙලාවට අමතක වෙනවා ඒකනේ. ඇතැමිට අද අපට තරම් පහසුකම් නැති පරිසරයක තමයි ඒ ඇත්තන් අපට සැලකුවේ. දැන් අද අපට ඇඳුම් ටික හොදන්න වොෂින් මැෂින් එක තියෙනවනේ, ගමනක් යන්න වාහන තියෙනවා. අපි කුඩා කාලේ අපේ අමඩ තාත්තලට ඒව හුඟක් තිබුණේ නැහැ. ඒ අය ලිප පත්තු කරගෙන ඇතැමිට කෑම උයන්නේ, ළිඳ ළඟට ගිහිල්ලා රෙදි ටික හොදන්නේ, ඇතැමිට බස් එකේ ගිහිල්ලා තමයි අපිට බෙහෙත් තරම් දෙන්නේ, ඉස්කෝලේ එක්ක යන්නේ, මේව කරන්නේ. ඉතින් ඒ වගේ බොහොම දුෂ්කරතා මැද තමයි අපේ කුඩා කාලේ අපේ අම්මා තාත්තා අපිව හැදුවේ. ඉතින් ලොකෝ කැපවීමක් අපි වෙනුවෙන් කළා. අම්මා කෙනෙක්ගේ කුසට දරුවෙක් පිළිසින ගත දා ඉඳලාම අම්මා තාත්තේ දරුවෝ වෙනුවෙන් ලොකෝ කැපවීමක් කරනවා. ඒ විතරක් නෙවෙයි, දරුවෙක් ඉපදුනාට පස්සේ අම්මා තාත්තා දෙන්න පින්නතුනි ඒ අයගේ උපන්දින සමරන්නේ නැහැ. බලන්න හොඳට කල්පනා කරලා අපි කුඩා කාලේ පටන්ම අපේ අම්මා තාත්තලා ඒ අයගේ උපන්දින සැමරුවේ නැහැ. ඒ අය විවාහ වෙනකන් ඒ අයගේ උපන්දින සැමරුවා. හැබැයි පින්නතුනි අපි ඉපදෙච්ච දවස් ඉඳලා මේ අය සැමරුයි අපේ උපන්දින. ඉපදিলা මාසෙන් පින්කම් කළා, මාස දෙකෙන් එහෙමම අවුරුද්ද වෙනකන් මාසිකව යම් යම් දේවල් කරනවා. ඇතැමිට බෝධි පූජා තියනවා, පිරිත් කියනවා, මේවා කළා අපිට උදව් කරනවා, අපිට ආශිර්වාද කරනවා. අවුරුදු කතා පින්නතුනි ඊට පස්සේ දරුවන්ගේ උපන්දිනවලදී අම්මලා අපට පින්කම් කරලා ඒ වගේම පිරිත් කියලා අපට ආශිර්වාද කරනවා, අපට පින් දෙනවා. එහෙම තමයි පින්නතුනි අපේ කුඩා කාලේ අපේ අම්මා තාත්තා අපිව හැදුවේ. ඉතින් එහෙම කැපවීමක් කරපු අපේ අම්මා තාත්තා වෙනුවෙන් පින්නතුනි බුදුහාඳුරෝ දේශනා කළා, ඒ අම්මා තාත්තා දෙන්න තමන්ගේ දෙවුර මත තියාගෙන උරහිස් දෙකේ තියාගෙන අවුරුදු 100ක් එක දිගට ඒ අම්මා තාත්තගේ මල මුත්‍රා ආදී තමන්ගේ දෑතීම පිරිසුදු කරමින් අවුරුදු 100ක් ඒ අම්මා තාත්තට සැලකුවත් ඒ අම්මා තාත්තා අපි වෙනුවෙන් කරපු කැපවීමට ප්‍රතිඋපකාර කළා වෙන්නේ නැහැ කියලා. හැබැයි බුදුහාමුදුරු ඊටාම වටිනා ක්‍රමයක් අපි වෙනුවෙන් දේශනා කළා, ඒ අම්මා තාත්තට සලකන ක්‍රමයක්. අපි බොහෝ විට සලකන්නේ අම්මා තාත්තට කැම බීම ටික දෙනවා, ඇඳුම් පැනඳුම් ටික දෙනවා, බෙහෙත් ටික දෙනවා, ඒ ටික තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. නමුත් වෙනදෙන බුදුහාමුදුරු සඳහන් කරනවා ඒ අම්මා තාත්තා දෙන්නගේ පරිත්‍යාග ශීලීත්වය වැඩි කරන්න පුළුවන් නම්, ඒ අම්මා තාත්තා දෙන්න ජීවත් වෙන කාලෙම ඒ අය දන් දීම වැඩි කරන්න පුළුවන් නම්, ඒ අය සිල් රකින ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් නම්, ඊයගේ ශ්‍රද්ධාව වැඩි කරන්න පුළුවන් නම්, ඒ වගේම ඒ අය භාවනා කරන වෙලාව වැඩි කරන්න පුළුවන් නම්, පින්නතුනි මෙන්න මේක තමයි ඇත්තටම අපේ අම්මා තාත්තා දෙන්නට ජීවත් වෙලින කාලේ අපි සලකන ක්‍රමය. ඇයි පින්නතුනි එකට හේතුව? අම්මා තාත්තා දෙන්න මිය ගියාට පස්සේ පින්නතුනි අපට උදව් කරන්න පුළුවන්කම තියෙන ඉතාම කෙටි ක්‍රමයකට මේ වගේ පින් අනුමෝදන් කිරීමක් විතරයි. ඇතැම් විට ඒ පින් අනුමෝදන් වෙන්නත් පුළුවන්, අනුමෝදන් නොවෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි ජීවත් වෙලා ඉන්න කාලේ අම්මලා තාත්තලගේ ශ්‍රද්ධාව දිනු වෙන්න, පරිත්‍යාගශීලීත්වයේ දිනු වෙන්න, හිත දිනු වෙන්න අපි වැඩ පිළිවෙලක් කරොතින් ඒකේ ආනිසංසය කොහොමද? ඒ මිය ගියාට පස්සේ පින්නතුනි තමන් කලින් තිබුණු ආත්ම භාවයට වඩා ඉහළ තැනකටපත් වෙනවා. ඔබේ අම්මා තාත්තා දෙන්න මිය ගිහිපු වෙලාවේදී ඔබට හිතන්න පුළුවන් නම් අනේ මං උදව් කරපු නිසා, මං කරපු දානමය පින්කම් නිසා, මං අම්මට උදව් කරපු නිසා අම්මා පින්කම් කරලා අම්මා කලින් ආත්ම භාවයට වඩා ඉහළ තැනක නම් උසස් ආත්ම භාවයක නම් දැන් ඉන්නේ කියලා ඔබට අම්මා තාත්තා ගැන හිතන්න පුළුවන් නම් පින්නතුනි මෙන්න මේක තනස් සතුටක් ඔබට නැහැ. ඒ විතරක් නෙවෙයි මේ තරම් පින්නතුනි ප්‍රතිඋපකාර කරන වෙන ක්‍රමයක් නැහැ. ඇයි ඒකට හේතුව පින්නතුනි? අපි මේ ජීවිත කාලෙම අවුරුදු 100ක් අපේ අම්මා තාත්තා දෙන රැක බලා ගත්තත් මේ සසරට සාපේක්ෂව පින්නතුනි. අපි මේ සසර ආපු ගමනට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් පින්නතුනි අපේ සසර හුඟා දිග ගමනක් ආපු අය මේ. කල්ප ගණන් අසංඛ්‍ය කල්ප ගණන් අපි ගත කරගෙන ආපු අය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ ආපු ගමන කොයිතරම් දීර්ඝද කියනවා නම් ඒ ආපු ගමන් මගේදී අපට අම්මා තාත්තා නොවෙච්ච කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ කියලා. එක්කෙනෙක් පින්නතුනි හිතන්නේ මේක සැරයක් දෙපාරක් කියලා. එක කෙනෙක් ඇතැම් විට ආත්මභාව 100 ගානක් අපේ අම්මවල හිටියය. ආත්මභාව 100 ගානක් අපේ තාත්තවල හිටියය. ආත්මභාව 100 ගානක් අපේ දරුවවල හිටියය තමයි මේ හැම දිනෙකම පින්නතුනි. අන්න ඒ සසර ආපු මේ භවය ඊටාම දීර්ඝ කාලයක් පින්නතුනි. අන්න ඒ දීර්ඝ කාලයට සාපේක්ෂව බලනකොට පින්නතුනි අපේ අම්මා තාත්තට අවුරුදු 100ක් සැලකුවා. ආහාර පාන ඇඳුම් පැනඳුම් බෙහෙත් හේත් දීලා අවුරුදු 100ක් සැලකුවත් පින්නතුනි ඒ කාලේ ලොකු කාලයක් නෙවෙයි. පින්නතුනි බුදුහාඳුරන්ගේ දහමට අනුගත්වතින් අවුරුදු 100ක් අපේ අම්මා තාත්තා දෙන රැක බලාගත්තත් සසරට සාපේක්ෂව බලනකොට හරියට පින්නතුනි බත් වේලක් දුන්නා වගේ. එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. ඒක ලොකු කාලයක් නෙවෙයි. ඒ තරම් දිග කාලයක් අපි මේ ආපු අය. නමුත් පින්නතුනි ඒ අම්මා තාත්තා දෙන සුගතිගාමි වෙන්න අපි උදව් කළා නම් ඒ අම්මා තාත්තා දෙන ඉහළ භවයකට යන්නට අපේ මනස දිනු වෙන වැඩ කොටසක් කළා නම් පින්නතුනි ඒ කියන්නේ සංසය කොහොමද අවුරුදු 100ද? අවුරුදු 100 නෙවෙයි පින්නතුනි ඒ කියන්නේ සංසය කල්ප ගණන් ඒ අම්මා තාත්තා සුගතී ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඒ අම්මා තාත්තා උදව් කරන වගේම අපිත් පින්නතුනි අපේ ළඟත් ගුණහපත්කම් වැඩි වෙන්නට ඕන. අපේ ළඟත් සීලය ගුණය මේ ආදී ගුණධම් අපේ ළඟ වැඩි වෙන්නට ඕන. පින්නතුනි දරුවෝ දෙමාපියෝ හුඟා කැමති පින්නතුනි අපි ඉගෙන ගන්නවට වඩා අපි ධනවත් වෙනවට වඩා අම්මා තාත්තා හුඟා කැමති අපි ගුණවත් වෙනව දකින්න. අපේ ළඟ හුඟා හොඳ ගතිගුණ තියෙනවා නම් අපි හිත වඩනවා නම් හිත දිනු වෙන වැඩ පිළිවෙලක ඉන්නවා නම් පින්නතුනි ඔබ විශ්වාස කරන්න අපේ මේ ආත්ම භාවයේ අම්මා තාත්තා විතරක් නෙවෙයි අපේ ආත්මව 100 ගානකට කලින් අම්මලා තාත්තලා ඒගොල්ලන්ට බලන්න පුළුවන් ආත්ම භාවවල ඉපදෙල ඉන්නවා නම් ඒ අපි ගැන දැකලා සතුටු වෙනවා. මේ පින්නතුන් අහලා ඇති සරුවත් හාමුදුර පින්ඩපාත යනකොට දවසක් දා උන්වහන්සේ විලක් ළඟින් පින්ඩපාතේ වැඩම කළා වැවක් ළඟින්. යනකොට පින්නතුන් එක්තරා කාන්තාවක් ඉඳගෙන පුතේ පුතේ කියලා සරුවත් හාමුදුරට කතා කරනවා. පින්නතුනි සරුවත් හාමුදුර බැලුව මේ කවුද කියලා. ඉතාම දිරාපත් වෙච්ච ශරීරයක් සහිත කාන්තාවක්. පින්නතුනි මේ තැනැත්තිය මිනිසෙක් නෙවෙයි. මේ තැනැත්තිය ප්‍රේතියක් මේ. සරුවත් හාමුදුරන්ගේ පින්නතුනි මීට කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක්. දැන් මේ ආත්ම භාවයේ අම්ම තාම ඉන්නව සරුවත් හාමුදුරන්ගේ. කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක් පින්නතුනි තමන්ගේ දුක ප්‍රකාශ කරනවා. තමන් මේ තාම දුක්ඛිත තැනක ඉපදෙලා ඉන්නවා කියලා මේ පුතාගෙන් පිටක් බලාපොරොත්තු වෙනවා. බලන්න පින්නතුනි මේ අවස්ථාවේදී සරුවත් හාමුදුර මොකද කළේ? සරුවත් හාමුදුර පින්ඩපාතේ ගිහිල්ලා පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට ඒ දානීය සංඝ සතුට පූජා කරලා ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමාටත් කියලා පොඩි ආවාසයක් හදලා ඒකත් සංඝ සතුට පූජා කරලා මේ අම්මට පුණ්‍ය ආනමෝදනා කළා. පින්නතුනි අපි හොඳ තැන්වල ඉන්නවා නම් අපි මනස දීනු වෙනවා නම් අපේ මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි අපට අපේ අතීතයේ හිටිය අම්මට තාත්තටත් සලකන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි බුදුහාමරෙන් කාලේ හිටිය එක්තරා පොඩි හාමුදුරු කෙනෙක් මේ පොඩි හාමුදුරු ඉතාම ලස්සනට බණ කියනවා. මේ පොඩි හාමුදුරු බණ කියනකොට එක්තරා දෙවඟනක් ඇවිල්ලා පින්නතුනි ඒ බණ කියන ස්ථානෙට ඇවිල්ලා නොපෙනෙන විදියට ඉඳගෙන බණ අහනවා. දිව්‍යාත්ම භාවයක කාන්තාවක්. පින්නතුනි මේ දෙවඟන එන්නේ තනියෙන් නෙවෙයි අනිත් දෙවඟනන් පිරිවරාගෙන එන්නේ. අද මගේ පොඩි හාමුදුරු බණ කියනවා අපි යන් බණ අහන්න කියලා අනිත් ඈත්ක එකට එන බණ අහන්න. පින්නතුනි මේ කවුද මේන කාන්තාව? මේ පොඩි හාමුදුරන්ගෙත් මේ ආත්ම භාවය අම්ම තාම ඉන්නවා. ආත්ම භව ගානකට කලින් අම්ම කෙනෙක් නේ. ඒ අම්මා තමන්ගේ මේ පුතා ගැන බලල පින්නතුනි අනේ මගේ පුතයි මේ බණ කියන්නේ කියලා තමන්ගේ පුතා කියන හැඟීමෙන් මේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට ඒ ස්ථානට එනවා. බලන්න පින්නතුනි අපි හොඳට ඉන්නකොට අපි සීලෙන් ගුණෙන් ඉන්නකොට අපට පිහිට වෙන්න පුළුවන් ප්‍රමාණය බලන්න. අපි සාමාන්‍ය විදිහට රැකියාවක් කරවතින් අපි ලෝකේ රජ කෙනෙක් වුණත් ජනාධිපති කෙනෙක් වුණත් අපිට ඒකෙන් උදව් උපකාර කරන්න පුළුවන් තමයි තියෙන්නේ මේ ආත්ම භාවය අපට තාත්තට විතරයි. නමුත් පින්නතුනි දහම අපි හරියට අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඒ දහමෙන් අපි ප්‍රතිඵල ගත්තොතින් අපේ මේ ආත්ම භාවය අමතර විතරක් නෙවෙයි. සසර කල්ප ගානකට කලින් හිටිය අම්මලාටත් පින් වැඩෙන විදියට අපට ඉන්නට පුළුවන්. අන්න එවැනි මගක් පිනුතුනි බුදුහාමුදුරෝ දේශනා කළේ. බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ පිනුතුනි ලෝකේ වටිනාම විදියට බුද්ධිමත්ම විදියට අපට ජීවත් වෙන්න මඟ පෙන්වලා දීපු ක්‍රමය. අපි වඩාත්ම බුද්ධිමත් විදියට හිටියයි කියලා කියන්නේ පිනුතුනි අනිත් පැත්තෙන් අපට සතුට වැඩි වෙනවා කියන එක. ලෝකේ අද බුද්ධිමතුන් කියලා කියන්නේ සාමාන්‍ය උපාධියක් ගන්නවා නම්, මාස්ටර් ඩිග්‍රියක් ගන්නවා නම්, ડોක්ටරේට් එකක් ගන්නවා නම් මේකෙන් තමයි සාමාන්‍යයෙන් අද ලෝකේ උගත්කම කියලා කියන්නේ. අපේ GPA එක ඉහළ නම්, IQ ටෙස්ට් එකෙන් අපි ඉහළින් ලකුණු ගත්තනම් මේක තමයි අද ලෝකේ බුද්ධිමතුන් කියලා කියන්නේ පිනතුනේ. නමුත් එහෙම බුද්ධිමතුන් කියලා ලෝකේ පිළිගන්න අයත් පිනතුනේ මානසික හුඟා දුක් පීඩා වලින් ඉන්නේ. එදිනදා ජීවිතයේ කරදර කම්කටොළුවලදී මානසික පීඩා වලට පත් වෙනවා. නමුත් පිනතුනේ බුදුහාමුදුරෝ දේශනා කරපු විදියට ප්‍රඥාවන්ත විදියට අපි ජීවත් වුණොත්ින් ආර්ථිකෙන් අපට ලොකු සුසුකන් නැති වුණත් අධ්‍යාපන සුසුකන් නැති වුණත් ආර්ථිකෙන් අපි ඉහළ මට්ටමක නොහිටියත් පිනතුනේ මනසින් අපට ඉහළම තත්වයකින් ඉන්න පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං. යම් කිසි කෙනෙක් ධහම නොදක ලෝක යථාර්ථයෙන් නොදක අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනාට වඩා වටිනවා ධර්මය දැනගෙන ලෝක යථාර්ථය දැනගෙන එක දවසක් ජීවත් වීම කියලා. සාමාන්‍ය පිනතුන අපි නිතරම අපි ආයුෂ වැඩි කරගන්න තමයි උත්සාහන්ත වෙන්නේ. ඔන්න පිනතුනි ආයුෂ වැඩි කරගන්න නියම ක්‍රමයේ බුදුහාමර දේශනා කළා. කොහොමද? උපැන්න සහතිකයේ වයස වැඩි කර ගැනීම නෙවෙයි. පින්නතුනි හරියට ධර්මානුකූලව බුදුහාමුදුර දේශනා කරපු හරි ධර්ම කරුණු සිහි කරමින් එක දවසක් ජීවත් වුණොතින් වයස කීයකින් වැඩි වෙනවද? අවුරුදු 100කින් වැඩි වෙනවා. ඔන්න ආයුෂ වැඩි කරගන්න ක්‍රමය. ඈ මරණාසන්න මොහොතේ කලබල වෙලා දුවල පැනලා නේද? කලබල වෙන්න ඕනේ නැහැ. දැම්මයි දම්ම ඔන්න තමන්ගේ වයස වැඩි කරගන්න ක්‍රමය ඔන්න බලාගන්න. පින්නතුනි හැබැයි ඔබ ඒකට දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දී ඊටාම මනවින් ඒ ධහම අපි අහන්නට ඕන. පින්නතුනි විශේෂයෙන් ධර්ම දේශනාවකදී ඒ ධර්ම දේශනාවෙන් ප්‍රතිඵල ලබා ගන්න තියෙන්නේ ඊටාම මුලින්දන් ක්‍රමානුකූලව ධර්ම දේශන ඇහුවතින්. ඒ වගේම පින්නතුනි පින්කම් ගෙදරකට ආවහම අපි ඒ පින්කමට සහභාගී වෙන්න ඕන. දැන් පින්කම් ගෙදරකට ආවම අපිව පිළිගත්තේ නැහැ. අපට කැම බීම දුන්නේ නැහැ කියලා හිතනර කරගන්න අපි ඕනේ නැහැ. පින්කම් ගෙදරකට ආපු වෙලාවේදී කාගේත් ගෙදර වගේ පින්කම් ගෙදර. එතකොට එදාට අපි එන්නේ පින්කමට සහභාගී වෙන්න, පින්කමේ ආනිසංස ලබා ගන්න. අපි හැම දිනෙකම පින්කමේ මූලික කටයුතු වලට ඊටාම මනවින් සම්බන්ධ වෙන්නට ඕන. ඒ නිසා ගෙදර ඇත්ත එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. යාලුවෝ ඥාතින් ආවට ඒ අය කවුරුත් අමනාප වෙන්නේ. ඒ අය පින්කමට සහභාගී වෙනවා සතුටින්. හැම දිනෙකම පින්කමට සහභාගී වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ධර්මයේ දැකලා බුද්ධිමත්ව එක දවසක් ජීවත් වෙනවා නම් ඒ තැනැත්තා ධර්මයේ නොදක අවුරුදු 100ක් ජීවත් වෙන කෙනාට වඩා උතුම් කියලා. පින්නතුනි ඊළඟට අපි දැනගන්නට ඕන මොකද්ද ධර්මය කියලා. බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ කියන එක අපි ඊටාම මනවින් හඳුනා ගන්නට ඕන. පින්නතුනි බුදුහන්සන් විතරක් නෙවෙයි. ඔබ හුඟක් උගත් අය. හුඟක් ඉහළ උපාධිගත් ඉහළ විශ්වවිද්‍යාලයට ගිහිපු අය තමයි බොහෝ විට ඉන්නේ. පින්නතුනි ලෝකේ ප්‍රධාන ආගම් ටික ඔක්කොම වගේ කෙටියෙන් හරි කියවලා තියන්න. ඉස්ලාම් ආගමේ මොකද්ද කියන්නේ? ක්‍රිස්තියානි ආගමේ මොකද්ද කියන්නේ? හින්දු ආගමේ මොකද්ද කියන්නේ? යුදෙව් ආගමේ මොකද්ද කියන්නේ? මෙන්න මේ ආගම්වල මූලික හරය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ අතර පින්නතුනි ඔබ මොන ආගමේ වුණත් ඔබ උපතින් මොන ආගමේ වුණත් ඔබ බුද්ධිමත් කෙනෙක් නම් පින්නතුනි ඔබේ ජීවිතයේ එක ඉලක්කයක් වෙන්නට ඕන. එක බලාපොරොත්තුවක් වෙන්නට ඕන. මේ ලෝකයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? උන්වහන්සේගේ ධර්ම දේශනාවල හරය සාරය මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රධාන වශයෙන්ම පිනුතුනි අපේ හිත ගැන හිත රැක ගන්න දේශනා කරපු දහම. ඒ වගේම බුදුහාඳුරු දේශනා කළේ අපේ හිත දියුණු කරගන්න ක්‍රමයක්. බුදුහාඳුරු දේශනා කළේ දුකෙන් නිදහස් වෙන ක්‍රමය. බුදුහාඳුරු දේශනා කළේ වඩාත්ම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය. බොහෝ දෙනෙක් පින්නතුනේ ධර්මය අහන්නට ධර්මයේ හැසිරෙන්න කියලා යොදාගන්නේ ජීවිතේ ඔක්කොම වැරදි කියවුනාට පස්සේ. ඉතින් වැඩ කටයුතු තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, රැකි රක්ෂාවල වැඩ තියෙනවා. ඉතින් අපට අමාරුයි, වෙලාවක් නැහැ. ඉතින් අපි විස්රාම ගියාට පස්සේවත් බලමු කියලා තමයි බොහෝ දෙනෙක් ඉන්නේනේ. ඒ කියන්නේ පින්නතුනි එහෙනම් ඔබ ජීවිතේ වඩාත්ම සතුටෙන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම් විස්රාම ගියාට පස්සේ. හැරමිටි අතට අරන් කණ්ණාඩි දෙකක් දාගෙන, ඉතින් දස් සෙට් එකක් දාගෙන, ඉතින් එතකොට පින්නතුනි හුඟහක් අපි දුරවල ඉල වැඩි අපට මේ ශරීරයෙන් මේ ජීවිතේ නියම ප්‍රයෝජන ගන්න බෑ. පින්නතුනි අපිට කලින් අපට ටිකකින් හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන හැඟීමක් ආවනම් එතන පටන් පින්නතුනි මේ ධර්මය හොයන්න අපි උනන්දු වෙන්නට ඕන. පින්නතුනි උපතින් බෞද්ධ නොවන බොහෝ දෙනෙක් පින්නතුනි මේ කටයුත්ත කරනවා. දැන් අපේ පන්සල්වලට ඇතැම් විට වැඩිපුරම ධර්මඥානය තියෙන උපතින් අබෞද්ධය. ඇතැම් විට සතිපතා පන්ති වලට එනවා. ඇතැම් විට සතියට දෙපාරක් එනවා ධර්ම පන්ති වලට. ඇතැම් විට තමන්ට තියෙන කාලසටහනේ වැඩ කරන තැන්වල කාලය වෙනස් කරගෙන ධර්ම පන්ති වලට එනවා. ඇතැම් විට පින්නතුනි බොහෝ විට අපි උපතින් බෞද්ධ නිසා අපි හිතනවා අපි ඉතින් උපතින් බෞද්ධනේ, අපි පොඩි කාලේ දහම් පාසලුත් ගියා, ඈ දහම් පාසල විභාගත් පාස් වුණා, අපි දානත් දුන්න පොඩි කාලේ ඉඳලම අපේ අම්මා තාත්තා දෙන්නත් පන්සල උදව් කරපුවා. ඉතින් අපි ධර්මය දන්නවා කියලානේ. නමුත් පින්නතුනි එහෙම කියලා අපට සෑහීමකටපත් වෙන්න බෑ. අපි ඊට වඩා පින්නතුනි ගැඹුරින් ධර්ම කරුණු මොනවද කියලා තේරුම් ගන්න අපි උත්සාහයෙන් දරන්න ඕන. ඇතැම් විට පින්නතුනි උපතින් අබෞද්ධය, ඇතැම් විට උපතින් බෞද්ධයට වඩා ධර්ම ඊටාම ගැඹුරු කාරණා දන්න විතරක් නෙවෙයි, එයයි ප්‍රායෝගිකව කරන එක. එනිසා පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මොකද්ද කියලා. උන්වහන්සේ දේශනා කළේ පින්නතුනි හිත දියුණු කරගන්න ක්‍රමය. හිත ආරක්ෂා කරගන්න ක්‍රමය. හිතට දුක් පීඩා නොයන විදියට අපේ හිත අකුසල වලින් මුදවගන්නේ කොහොමද කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. පින්නතුනි අපට තියෙන වටිනාම දේ මොකද්ද? අපේ ජීවිතයේ තියෙන වටිනාම දේ මොකද්ද? අපේ වාහනයද, අපේ උපාධියද, අපේ ගෙදරද, අපේ ඉඩමද, අපේ දරුවද, මොනවද? ඔව් අපේ ජීවිතයේ පින්නතුනි ඇත්තටම ජීවිතය කියන්නේ මොකද්ද? වටින්නේ අපේ ජීවිතේ මේ ශරීරයද? ඔව් පින්නතුනි අපට වඩාම වටින්නේ අපේ හිත. ඇයි ඒකට හේතුව? මේ ශරීරය අපට හැමදාමයි තියෙන්නේ. ශරීර වයසට යනවා, ශරීරය කවදා හරි දාලා යනවා. හැබැයි හිත ආරක්ෂා කරවතින් එයා ශරීරයක් හොඳට ආරක්ෂා කරන කෙනෙක් වෙනවා. හිතට ආදරය කරන කෙනා තමයි ඇත්තටම ශරීරයට ආදරෙන්. හිත රැකගත්තොත් පින්නතුනි දැනට වඩා ශරීරයත් හුඟක් නිරෝගී වෙනවා. ශරීරය හුඟක් ලස්සන වෙනවා. ශරීරය හුඟක් සැහැල්ලු වෙනවා. ඒ නිසා තමයි පින්නතුනි මනෝවෛද්‍යවරු තමන්ගේ කායික මානසික ලෙඩවලට ප්‍රධාන ප්‍රතිකාරණ විදියට දේශනා කරන්නේ පින්නතුනි දිනු කරන්න කියලා මෛත්‍රී භාවනාවයි සතිමත් භාවයයි. ලවින් කයිනස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි. බලන්න පින්නතුනි පසුගිය දශක 4-5 මනෝවෛද්‍ය විශේෂඥවරු කරපු එක්ස්පෙරිමන්ට් වල ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන කරුණු දෙකක් තියෙනවා. දිනු කරන්න. මොකද දෙක? එකක් මෛත්‍රී භාවනා දිනු කරන්න, අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව දිනු කරන්න කියලා. පින්නතුනි මේ බටහිර විද්‍යාඥයෝ, බටහිර වෛද්‍යවරු, බටහිර විද්වතුන් මේව කියන්නේ අවුරුදු 2500කට කලින් බුදුහාමුදුරුවෝ මේක කියලා තියෙන පින්නතුනි. සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම කියනවා ඒකායනෝ භික්ඛවේ අයම්මග්ගෝ සත්තාන විසුද්ධිය අශෝක පරිද්දවාන සමතික්කමයි කියලා. හිතේ දුක් පීඩා දුරු කරන, මානසික පීඩා දුරු කරන එකම මාවතයි ඒ මොකද්ද? සතිපට්ඨානෙ වඩන්න කියලා. ඊළඟට පින්නතුනි කරණීයමෙත සූත්‍රයේ ආරම්භයේදීම තියෙනවා යන්තං සන්තං පදං අභිසමිච්ඡය කියලා. යම් ශාන්ත පදයක් කැමතිනම්, මානසික සුවයක් කැමතිනම් ඒකේ නා විසින් කරන්න ඕන කාරණා තියෙනවා. කරණීයමෙත සූත්‍රයේ මොකක් වඩන්න කියලාද තියෙන්නේ? මෛත්‍රී භාවනාව දැන කියලා තියෙන්නේ. පින්නතුනි දැන් මේව බටහිර අය පරේෂණ කළා අනාවරණය කරාට පස්සේ තමයි අපි අය නැවත බුදුදහම හොයාගෙන යන්නේ. නමුත් පින්නතුනි මේ සියලෝම ඉගැන්වීම් සියලෝම උපදෙස් ටික බුදුදහම තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි යමෙක් ඇත්තටම තමන්ට වටිනාම දේ තමන්ගේ ජීවිතය නම් ඒ ජීවිතයේ තමන්ට වටිනාම දේ තමන්ගේ සිත. අන්න ඒ සිත රැක ගන්න ක්‍රමයයි සිතට නියම රැකවරණය දීමේ ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි අපේ හිතට නියම ආරක්ෂාව දුන්නොත් පින්නතුනි අපි අනිත් හැම දෙනාටම ආරක්ෂාව දුන්න වෙනවා. හිත හොඳින් ආරක්ෂා කරන කෙනා නරක වැඩ කරන්නේ නැහැ, අනිත්‍යයට හානියක් කරන්නේ නැහැ. නිතරම අනිත්‍යයේ හිත දිනු වෙන වැඩ පිළිවෙලක තමයි ඒක නිතරම යෙදිලා ඉන්නේ. ඒ නිසා පින්නතුනි බුදුදහමේ හැටියට හුඟක් දේවල් අපට වඩන්න නැහැ. ඒ ඔක්කොම ඉගැන්වීම් පින්නතුනි ප්‍රධාන කොටස් දෙකකට දක්වන්න පුළුවන්. එකක් තමයි පින්නතුනි මෛත්‍රිය දිනු කරන්න. ඔබ මානසික සුවයක් කැමතිනම් ඔබ වඩාත්ම සතුටෙන් ඉන්න කැමතිනම් ඒ සතුටෙන් ඉන්න කෙනෙක් වශයෙන් කරන්න ඕන ප්‍රධාන දෙයක් තමයි හිතේ මෛත්‍රිය දිනු කරන්න එන්න. ඒ නිසා ඔබ සතුටෙන් ඉන්න ගමන් මගක ඔබ ඉන්නවාද කියලා ඔබටම ඔබ ගැන සර්ච් කරන්න පුළුවන්. If you practice loving kindness, it means you are on the path of liberation, on the path of purification. Would explain how we get rid of suffering. When we are going to overcome suffering, first of all, we have to reduce our anger. For that, we have to develop loving kindness in one side. On the other side, we have to develop intelligence or wisdom. Anipatthing api pinnatuni, prajñāva dīnu karanatona. Nūna dīnu karanatona. Ekapatthakin maitri dīnu karanatona, anipatthing ප්‍රඥාව දිනු කරන්න ඕන. If you like to live with happiness, in one side you have to develop loving kindness, only other side we have to develop wisdom or mindfulness. This is the main advice that Buddha has explained how we get rid of suffering, how we achieve real happiness. පින්නතුනි මෛත්‍රී වැඩීමේදී අපි මුලින් අප අපට මෛත්‍රී වඩනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියලා වඩලා ඊට පස්සේ අපේ ළඟම ඥාතීන්ට, දරුවන්ට, දෙමව්පියන්ට, අපේ සහෝදර සහෝදරියන්ට, අපේ හිතමිතුරන්ට, අපිට මැදහත් අයට, අහිතවත් අයට මෙයට අපි ටිකෙන් ටික මෛත්‍රී වඩනවා. පින්නතුනි මෛත්‍රිය දිනු කරන්න අපේ හිතේ ඇතිවන දිනුව මොකද්ද? අපට පින්නතුනි කෙනෙක් දැක්කාම ඇතිවන විරසක බව එන්නෙම අඩු වෙනවා. කෙනෙක් දැක්කහම අපේ හිතේ ගැටුමක් ඇති වෙනවනම් මෙන්න මේ ගැටුම පින්නතුනි අපට අඩු වෙනවා ටිකෙන් ටික. බොහෝ විට පින්නතුනි අපේ හිතේ සතුට නැතිවෙන ප්‍රධාන දෙයක් මොකද්ද? අපට නිතරම පුද්ගලව ඇසුරු කරනකොට පුද්ගලෙන් අඩුපාඩුකම් ඉතාම සියුම්ව පේන ගන්නෝනේ. අපි උගත්කම් ලැබුවා කියන්නේ මේකයි පින්නතුනි. ඈ පොඩි කාලේ ටිකයි පේන්නේ. සිස්සත් විභාග පාස් වුණාම තව ටිකක් පේන්න ගන්නවා. ඕලෙවල් පාස් වුණාම තව ටිකක් පේන්න ගන්නවා. ඒලෙවල් පාස් වුණාම තව ටිකක් පේන්න ගන්නවා. ෆස්ට් ඩිග්‍රී කරාම ටිකක් පේනවා. මාස්ටර් ඩිග්‍රී කරාම තවත් පේනවා. ડોක්ටරේට් එකක් එම කරොත් හොඳටම පේනවා. අපි අධ්‍යාපනයෙන් ඉහළට යනවා කියන්නේ මොකද කියන්නේ? අනිත් පැත්තෙන් අපේ සක්කාය දිට්ඨිය self view එක දින වෙලා තියෙනවා. තමන් ලොකු කෙනෙක් කියලා නිතරම ඉස්මතු වෙන බලනවා. ඒ බලන ගමනේදී අනිත්‍යයි තාම සියුම් අඩුපාඩු අපට පේන ගන්නවා. පේන ගන්න විතරක් නෙවෙයි, ඒවා අපි හුඟක් හිතින් ගැටෙනවා, විවේචනය කරන්න යනවා. අපි බලන්න පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ අපිට අමනාපේක්ෂා කවුරුවත් මතක නැහැ නේ. ඇතැම් විට එවලේ කේන්ති ගියා, අතේ තියෙන දෙකින් ගැහුවා ඉවරයි. ආයෙ ඊට පස්සේ හාලු වෙනවා. ඒව දිගට නැහැ අපේ. නමුත් දැන් ගහන්නේ වහින්නේ නැහැ. නමුත් පොඩි දෙයක් හරිය අපට කෙනෙක්ගේ සිදුවෙච්ච අඩුපාඩුවක් බොහෝ කාලයක් හිතේ රැඳිලා තියෙනවා. පින්නතුනි මේකට හේතුව තමයි අපි පිළිගත්තත් නැති වුණත් අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ තුල ලක්ෂණය තමයි මේ ලෝකයේ සැකසීච්ච අධ්‍යාපනයේ ලක්ෂණය තමයි අධ්‍යාපනයෙන් ඉහළට යන්න යන පුද්ගලයා හුදකලා කරනවා, පුද්ගලයා තනි කරනවා, පුද්ගල අනිත්‍යයෙන් වෙන් කරනවා. තමන් ඉස්මතු වෙන උත්සාහ කරනවා. තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන වැඩි වෙනවා. තෘෂ්ණා වැඩි වෙනවා, දැඩි ලෝභය වැඩි වෙනවා, මාන්නය වැඩි වෙනවා. මං අහවල් කෙනෙක්, මං අහවල් සුසුකම් තියෙන කෙනෙක්, මං අහවල් දෙමව්පියන්ගේ පුතේ. දැන් මෙහෙ කියන්නේ නම වැඩි වෙනවා. පොඩි කාලේදී අපි බලන්නේ අපේ අම්මා තාත්තා ගොවියෙක්ද, ගුරුවරයෙක්ද, දොස්තර කෙනෙක්ද කියලා අපිට ඒව අදාළ නැහැ. අපි යාළු හම්බුනම කතාබහ කරන සමනිදෙල. නමුත් ඉහළට යන්නේ නැණ අපිට මේක හිතට ලොකුවට දැනනවා අපිට. පින්නතුනි, ඒක න අපේ තෘෂ්ණාව, මාන්නය, දෘෂ්ටිය මේ වැත්තේම වැඩි වෙලා. අනිත් පැත්තෙන් කියන්නේ මේක කෙනෙක් කිව්වා කියලා මේක මාන්නය තියෙනවා කියලාම කියන්නේ. සමහර කෙනෙකුට, හුඟක් බුද්ධිමත් කෙනෙකුට හොඳ අවබෝධයෙන් කියන්නත් පුළුවන්. මගේ තාත්තා දොස්තර කෙනෙක්, මගේ තාත්තා ඉංජිනේරුවෙක්, මගේ තාත්තා සිවිල් සේවයේ හිටිය කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. එහෙම කිව්වට වරදක්ම නැහැ. හැබැයි තමන්ට මාන්නයක් ඇති නොවන විදිහට තමන් හිත ආරක්ෂා කරගෙන තමන්ට මේක කියන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දක්ෂතාවය ඇති වෙන්නේ තමන් ධර්මයේ දකින ප්‍රමාණයට. පින්නතුනි, අපේ හිත රැක ගන්න මේ මාවතේදී අපි කිව්ව පළවෙනි දේ තමයි මෛත්‍රී භාවනා දිනු කිරීම කියලා. පින්නතුනි, මේක දිනු වෙන්න මේක ඉහෙලට යන්න බුදුහාඳුර සඳහන් කරන කරණීයමෙත සූත්‍රයේදී මාතායතාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණං කියලා. අම්ම කෙනෙක් අම්මට ඉන්න එකම පුතා දැස දකිනකොට ඒ පුතා කෙරෙහි යම් තාක් විදියට සෙනෙහසකින් බලන්න අපි පුරුදු වෙලා ඉන්නවනම් අන්න එවැනි සෙනෙහසකින් පින්නතුනි අනිත් හැම දෙනාම කෙරෙහි බලන්න අපි මනස හුරු කරගන්නවා. පින්නතුනි, මොහොතක් කල්පනා කරලා බලන්න මේ ස්වභාවයෙන් අපට ඉන්න පුළුවන් නම් අපේ හිතේ ඇතිවන කොච්චර මානසික පීඩා අඩු වෙනවද? අපේ පුතාගේ දැස බලන විදියට අපිට අනිත්‍යයට ගැන බලන්න පුළුවන් නම් ඒ මෛත්‍රිය තියෙනවා නම් පින්නතුනි, මෛත්‍රිය තියෙන කෙනා මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. යාගේ ළඟ තව ගුණධම් ටිකක් වැඩෙනවා. මොනවද වැඩෙන්නේ? යාගරංග කරුණාවත් වැඩෙනවා. අනිත් කෙනෙක් දුකටපත් වෙනකොට ඒ දුකටපත් වෙන කෙනා ඒ දුකින් මුදවන්න එයා ලොකු උත්සාහයක් දරනවා. ඇයි? එයා අනිත්යගේ දුක තමන්ගේ දුකක් විදියට දකිනවා. තමන්ගේ පුතාගේ දුවගේ දුකේදී පිටිහිටලා අනිත් කෙනාගේ දිහාක බලන් යන්නේ නැහැ. ඇතැම් විට පේනොතින අපට ඉන්න දුව පුතා ඇතැම් විට ආත්මභාව 4-5ක දුවේ පුතෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට අල්ලපු ගෙදර ඉන්න අපේ යාළුවෙක්ගේ, අපේ ඥාතියෙක්ගේ, අපේ යමනාප කෙනෙක්ගේ දුවේ පුතෙක් ගත්තොත් ආත්මවා 25ක් අපේ දරුවෙක් වෙන්න පුළුවන්. පින්නතුනේ සසර ස්වභාවය මේක. එතකොට මෛත්‍රිය වඩනකොට පින්නතුනේ මෙන්න මේ ආකල්පෙන් බලනවා. තමන්ගේ ගෙදරින්න දරුවා ආත්මවා 5ක දුවේ පුතෙක් වෙන්න පුළුවන්. අල්ලපු ගෙදරින්න ආත්මවා 25කදී තමන්ට අතීතේ දරුවෝ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. පින්නතුනේ මෛත්‍රිය වඩනකොට මේ වගේ ආකල්පයක් එනවා. එතකොට එයා අනිත්‍යගේ දුකේදී පිහිට වෙන එකට කියන කරුණාව කියලා. ඒ විතරක් නෙවෙයි පිනොතිනු මුදිතා ගුණය ඇති වෙනවා. මුදිතා ගුණය කියන්නේ මොකද්ද? අනිත්‍යගේ සැපතේදී, දියුණුවේදී, සාර්ථකත්වයේදී සතුට වෙන ස්වභාවය. අපේ දරුවේ හොඳට විභාග පාස් වෙනකොට, හොඳ රැකියා ගන්නකොට අපිට අකමැත්තක් ඊර්ෂ්‍යාවක් හටගනවද? අපිට කවදාවත් නැහැ නේ පින්නෝ. අපි හීනෙනුත් පතන්නේ අනේ මගේ දරුවෝ හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් ලබන්න, හොඳම වාහනයක් ගන්න, මෙහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. පින්නෝතින අන්න ඒ වගේම තමයි අනිත් දරුවේ හොඳට ඉගෙන ගන්නකොට, දොස්තර කෙනෙක් වෙනකොට, හොඳ අලුත් වාහනයක් ගන්නකොට තමන්ගේ දරුවාගේ ඒ දවස්වල සතුට උනානේ. ඒ විදිහටම පින්නෝතනිය අනිත් අයගෙනු සතුට වෙනවා. අනේ තම්බල තාත්තලා පින්නතුනි කොයිතරම් මහන්සි වෙනවද ඒ එක දරුවෙකේ තත්තර ගන්න. දැන් ඔබ දන්නවනේ ඔබගේ දරුවට උගන්නලා හොඳට වාහනයක් අරන් දීලානේ පන්සලටත් එක්කන් ඇවිල්ලා බෝධි පූජා වගුත් තියලා ඒ දරුවට ආශිර්වාද කරන දවසේ ඔබ කොච්චර සතුටින් හිටියේනේ. මං හිතන්නේ ඔබේ ජීවිතයේ සතුටම දවසේ දවස වෙන්න පුළුවන්. පින්නතුනි ඒ වගේ සතුටකින් අනේ දරුවෙක් දිනු වෙනකොටත් බලන්න. ඒ දරුවා දිනනකොට විතරක් නෙවෙයි පින්නතුනි, පුළුවන් නම් ඒ දරුවන් ඉගෙන ගන්න කාලේ පොඩ්ඩක් හරි උදව්වක් කරන්න පුළුවන් නම් පාසල් උපකරණ ටිකක්, අලුත් ඇඳුම් ටිකක්, ඒ වගේ දෙයකින් ඔබට උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව්ව කරන්න. දැන් අපි දැකලා තියෙනවා අපේ ලංකාවේ සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා අනිත් පොඩි හාමුදුරන් විභාගයට යන දවසේදී ඒ විභාගෙද ලියන්න අවශ්‍ය කරන පෑන් ටික, පැන්සල් ටික, මකන කෑලි ටික, අඩි රෝල් ටික ඔක්කොම අලුතෙන් ගෙනල්ලා දෙනවා. පොඩි හාමුදුර කාට බලන්න පිනතුරු විභාගයක් යන දවසකදී මේ හරි පොඩි උදව්වක් කරන්න පුළුවන් නම් තමන්ට කොච්චර සතුටක්ද අනේ, තමන් නිකන් ඉඳන් සතුට අනේ මම දීපු පෑනේ නේද මේ දරු විභාගෙ ලිව්වේ කියලා ඒ වගේ හරි හැඟීමක් තමන්ට ඇති වෙන්න පුළුවන් නම් ඈ ඔබ අරන් දීපු සපත්තු දෙක දාගෙන ගිහිල්ලා ඔබ අරන් දීපු ඇඳුම ඇඳන් ගිහිල්ලා මේ ළමයා විභාගෙ ලිව්වේ කියලා අනිත් පැයට කියන්න නම් එපා හැබැයි කියන්න නෙමෙයි ඔබ ගැනම සතුටු වෙන්න අනේ මට පොඩියෙන් හරි මේ අවස්ථාවට උදව්වක් කරන්න පුළුවන් වුණා නේද කියලා. ඒ ඇගේ සාර්ථකත්වය සතුට වෙන විතරක් නෙවෙයි. ඒ සාර්ථකත්වයට පත් වෙන යන දවසේදී පින්නතුනේ එයාට උදව්වක් කළා තියෙනවා නම් අපට හුඟා සතුටක් ඇති වෙනවා. පින්නතුනේ වෙනත් දරුවෙකුගේ දියුණුවේදී පින්නතුනේ සතුට වෙන එක තමන්ගේ දරුවෙක්ගේ දියුණුවේදී සතුට වෙනවට වඩා ඉහළ මානසික තත්ත්වයක්. ඒක මුදිතා ගුණය. ඒ වගේම අපි නිතර කියන උපමාවක් තියෙනවා පින්නතුනේ. අපේ දරුවන්ට අපි ඇතැමිට ජීවිත කාලේ හුඟක් ඇඳුම් අරන් දීලා තියෙනවානේ. හුඟක් සෙරෙප්පු කොටන් සපත්තු කොටන් අරන් දීලා තියෙනවා. ඇතැමිට ෂර්ට් ඇඳුම් ඇතැමිට 100ක් විතර අරන් දීලා 100ටත් වැඩිනේ. ඇතැමිට ඇඳුම් සූට් ටික බැලුවොත් පොඩි කලින් ඉඳන් ඇඳුම් 4-500ක් වෙන්න පුළුවන්. සපත්තු කොටන් ගත්තොත් සපත්තු කොටන් 100කට වැඩි ඇතැමිට. නමුත් පිනොතුනේ ඔබට හිතෙනවද මං අනේ මගේ පුතාට සපත්තු දෙකක් අරන් දුන්න දුවට ගවුමක් අරන් දුන්න කියලා එහෙම මතක් වෙනවද? සාමාන්‍ය මතක් වෙන අඩුයි ඒක. නමුත් පිනොතින ඔබ බලන්න ඔබ වෙනත් දරුවෙකුට අසරණ දුප්පත් දරුවෙකුට ඔබ ඇඳුමක් අරන් දුනොත්, සපත්තු දෙකක් අරන් දුනොත්, අවුරුද්දකට පොත් ටිකක් අරන් දුනොත් ඔබට ඒ මතකය කොහොමද? ඔබට දරුවට අරන් දීපු සපත්තු කූට්ටන් 100 ගැන ඔබට මතක නැහැ. අර අසරණ දරුවට අරන් දීපු එක සපත්තු කූට්ටම ඔබට මතකයි. ඇයි මතක පිනොතනේ? ඇයි එහෙම මතකේ තියෙන්නේ? පින්නතුනේ දරුවට උදව් කරනවා වගේ ලේසි නෑ ඒක. ඔබේ දරුවට වියදමක් කරනකොට ඔබ දෙපාරක් හිතන්නේ ඒක පාරම වියදම් කරනවා. නමුත් පිට දරුවෙකුට වියදම් කරනකොට හිතනවද එහෙම? ඔබ හුඟක් කල්පනා කරනවා. කල්පනා කළා තමයි ඒ වියදම ඔබ කරන්නේ. ඒක හිතෙන් ලොකු සටනක් දීලා මේකට කියනවා දානංච යුද්ධංච සමානමාහෝ කියලා. දානේ හරියට යුද්ධයක් වගේ කියලා. දන් දෙන එක ලේසි නෑ. දෙන එක ඇතුලේ මහා යුද්ධයක් කළා මේක දෙන්නේ. හැබැයි ඒ යුද්ධය කරපු අය සතුටු වෙනවා. මම ජයග්‍රහණය කළා, මම දිනුවා කියලා. මොකද ජයග්‍රහණය අර දන් දුන්නට පස්සේ ඇති වෙන මානසික ජයග්‍රහණය. පින්නතුනේ නිසා ඒක තමන්ගේ හිතේ හුඟක් රැඳෙනවා විතරක් නෙවෙයි පින්නතුනේ, ඇතැම්මිට මරණාසන්න මොහොතේ අර සිද්ධියම මතක් වෙලා ඇතැම්මිට ඔබට සුගතිගාමි වෙන්නත් පුළුවන්. මේක තමයි පින්නතුනි පිනේ ස්වභාවය. ඒ නිසා තමයි පින්නතුනි ඒ දන් දෙන අය ඉතාම වැදගත් විදියට ඒ දාන දෙන්නේ. අවශ්‍යම දෙයට යොදනවා. පින් වැඩෙන විදියට යොදනවා. කෙනෙක් වැඩිපුර පරිහරණය කළා වැඩිපුර කුසල් වැඩෙන විදියට ඒක පූජ කරනවා. ඒ නිසා තමයි පින්නතුනි බොහෝ දෙනෙක් විශේෂයෙන් ස්වාමින් වහන්සේලාට යම් යම් දිවල් පූජ කරන්නේ. ඇතැම් විට ස්වාමින් වහන්සේගෙන් උට මේ පූජ කරන එක සිවුර. ඒ එක සිවුර පෙරවාගෙන ස්වාමීන් වහන්සේ බණ 100 ගාණක් කියන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරන වටාපත, ඒ වටාපත පාවිච්චි කළ බණ 100 ගාණක්, 300 ගාණක් ඒ හැඳුරු කියන්න පුළුවන්. පින්නතුනි ඒ හැම මොහොතකම ඔබටත් එහෙ පිනයිති වෙනවා. එක පන්සලකට පූජා කරන ධර්මාසනේ, ධර්මශාලාට පූජා කළ තියෙන ධර්මාසනේ පින්නතුනි ඒ එක ධර්මාසනේ වාඩි වෙලා ස්වාමීන් වහන්සේලා බණ 1000 ගාණක් කියන්න පුළුවන් ඒකයි. ඒ හැම මොහොතකම ඔබට ආනිසංස ලැබෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි පිනේ ස්වභාවය. ඒ නිසා මෛත්‍රී සහගතව අපි ඉන්නකොට පින්නතුනි අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා, අනිත් අයගේ සතුටේදී සතුට වෙනවා. ඒ වගේම දුක සැප දෙකම මැදදී අපි පින්නතුනි උපේක්ෂාවත් දිනු කරනවා. සමහර වෙලාවලදී පින්නතුනි අපට පාලනය කරන්න බැරි දේවල් ලෝකේ තියෙනවා. ලෙඩ දුක් වෙන්න පුළුවන්. දීවිතිය යම් යම් අසාර්ථක තත්ත්වයන් එන්න පුළුවන්. අපේ දරුවෝ වුණත් පිනුතින අපට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. ඇතැම් විට අම්මා තාත්තා කැමති දුව දරුවන් ඇතැම් විට වෛද්‍යවරයෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න. නමුත් දරුවා සසර පුරුදු කරගෙන ඉන්න තියෙන කලා කටයුතු වලට එයා ආටිස්ට් කෙනෙක් වෙන්න එහාට ඕනේ. ඉතින් අම්මා තාත්තා දුක් වුණාට වැඩක් නැහැ මේ දරුවා වෛද්‍යවරයෙක් උනේ නැහැ කියලා. සමහර අය පිනුතුන් ඇතැම් විට ඉංජිනේරුවෙක් වෙනවට වඩා ඉදිරියට යනවා කලා කටයුතු වලින්. දැන් ඇතැම්මිට අපේ ලංකාවේ හිටිය එදිරිවර සරච්චන්ද්‍ර ගත්තොත් ඔහු මුලදී විද්‍යා විෂයන් කළේ. ඔහු වෛද්‍ය විද්‍යාවට යන බලාපොරොත්තුෙන් හිටියේ. නමුත් ඔහු පස්සේ කලා කටයුතු සම්බන්ධ වුණා. ඔහු කලා උපාධියකින් ඊට පස්සේ උපාධිය කරලා පස්සේ ප්‍රොෆෙසර් කෙනෙක් වුණා. ඔහු සිංහල ලැන්ග්වේජ් එකෙන් සිංහල ප්‍රොෆෙසර් කෙනෙක් වුණේ. හැබැයි ඔහු ඊට පස්සේ ඇතැම්මිට විද්‍යාඥයෙක් ඉංජිනේරුවෙක් කරනට වඩා සේවයක් ඔහු සිංහල භාෂාවට කළා. ඔහු සිංහල භාෂාවෙන් කරපු අමරණීය සේවය නිසා ඔහු බොහෝ කාලයක් ලාංකික හදවත් තුළ ඔහු ඉන්නවා. පින්නතුනි, මෙන්න මේ විදියට මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නැවතෙන්නේ නැහැ. ඔහු ළඟ මෛත්‍රියක් තියෙනවා, කරුණාවක් තියෙනවා, මුදිතා ගුණයක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මෙන්න එක පැත්තකින් එකක් දිනු කරනකොට පින්නතුනි මේ තුනම තමන්ගේ ළඟ දිනු වෙනවා. දිනු වෙලා පින්නතුනි නිතරම අනිත් අය දැස ඉතාම මෛත්‍රී සහගත හැඟීමෙන් බලන්න හුරු වෙනවා. දැන් අපි මේ සඳහන් කළේ පින්නතුනි කොහොමද තමන්ගේ හිත රැක ගන්න ක්‍රමය කියලා. ඒ වගේම පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන. අපිට බොහෝ විට කෙනෙක් මුණ ගැහුනාම කෙනෙක්ගේ අඩුවත් තමයි මතක් වෙන්නේ නේ. නමුත් පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන හැම කෙනෙක්ගේම තමන් ඇසුරු කරන කෙනෙක්ගේ එක පොඩි හොඳ ගුණයක් හරි මතක තියාගන්න. ඒක හොඳට මතක තියාගන්න. එයා දකිනකොටම, එයා මතක් වෙනකොටම එයාගේ මෙන්න මේ ගුණය මතක් කරගන්න. ඇතැම් විට එයාගේ ළඟ අඩුපාඩුකම් 90ක් තියෙන පුළුවන්. ඇතැම් විට හොඳ ගතිගුණ 10ක් තියෙන පුළුවන්. ඇතැම් විට එයාගේ ළඟ නරක ගතිගුණ 99ක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එකම හොඳ ගුණය වෙන්න පුළුවන් තියෙන්නේ. ඇතැම් විට මොනවද තිබුණත් සමහර ආමට තාත්තට සලකනවා. සමහර ඇතැම් විට හාමුදුරන්ට සලකනවා. සමහර තමන්ගේ සහෝදර සහෝදරයන්ට සලකලා තියෙන්නේ. මොකක් හරි කාරණයකින් පින්නතුනි අඩු ගානේ ආ හොඳට අඳිනවය පළඳිනවය කියලා ඒකෙන් හරි අපට සතුටු වෙන්න පුළුවන්. ඒකත් හේයක් නෙමෙයි. හොඳට පිරිසිදුවට ඇඳලා නිසැඩ ප්‍රසන්න විදිහට ඉන්නවනම් ඒකත් හොඳයි. අන්න ඒ ගුණය හරි පින්නතුනි කෙනෙක්ගේ එක ගුණයක් හරි හොඳට මතක තියාගන්න. කෙනෙක් මතක් වෙනකොටම ඒ කෙනාගේ අන්නේ හොඳ ගුණය මතකයට ගන්න. එතකොට පින්නතුනි තමන්ගේ හිතේ ඒ පුද්ගල ගැන තියෙන අමනාපය පිරිසක බව අඩු වෙන තමන්ගේ හිත ආරක්ෂා වෙනවා. මෙන්න මේක පින්නතුනි දැන් අපි මේ කතා කළ එක පැත්තක්. අපි මානසික සුවයක් කරා යන ගමන් මගේදී අපි මෛත්‍රිය දිනු කරනවා නම් when we practice loving kindness actually we are not only in the loving kindness we have compassion loving kindness and sympathetic joy and equanimity. These qualities are very important. As much as we can practice loving kindness, automatically other qualities, compassion, sympathetic joy, equanimity, these qualities increase gradually. Pinnutuni, maitri dhinu eno kota kramanu koolava, karunava, muditava, upekshava kiyana, me karunu dhinu eno. Anit satyam pinnutuni, buduhanru desana kala, උන්වහන්සේගේ ධර්මය තුළ ප්‍රඥාව දියුණු කරන්නේ කොහොමද කියලා. පින්නතුනි ප්‍රඥාවෙන් දියුණුනොත් තමයි අපි නියම ලෙසම අපේ හිතට සැලකුවා වෙන්නේ. කොමක්ද පින්නතුනි ප්‍රඥාවෙන් දියුණු වෙනවා කියලා කියන්නේ? ප්‍රඥාවෙහි පළවෙනි පියවර තමයි පින්නතුනි කර්මය පිළිබඳව තියෙන අවබෝධය. මොකද්ද කර්මය කියලා කියන්නේ? අපේ හිත මුල් වෙලා හිත, කය, වචනය කියන මේ තුන් දොරින් කිසියම් දෙයක්, ක්‍රියාවක්, වචනයක් අපි සිදු කළොත් ඊට අනුරූපව අපට ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණේ. අපේ හිත අපිරිසුදු වෙලා අපි හිතින්, කයින්, වචනෙන් යමක් කළොත් ඊට අනුරූපව අපට අකුසල විපාක ලැබෙනවා, දුක් විපාක ලැබෙනවා. හරියට ගොනා පිටුපස්සේ යන කරත්තය වගේ. ගොනා පිටුපස්සේ කරත්තය යන්නේ කොහමද? ගොනාට ලොකු බරක් දීගෙන යන්නේ. ඒ වගේම පින්නතුනි අපි හිත පිරිසිදුව සිතින්, කයින්, වචනෙන් අපි යම් කිසි දෙයක් කරනවා නම් ඊට අනුරූපව පින්නතුනි අපට සැප විපාක ලැබෙනවා. අපි මොනවද කරන්නේ? කරන දේට අනුව අපට ප්‍රතිඵල ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි කර්මයේ ස්වභාවය. මේක කවුරුවත් බාහිර දෙවි කෙනෙක් හෝ අදෘශ්‍යමාන පුද්ගලයෙක් හෝ වෙනත් බලවේගයක් විසින් පාලනය කරන දෙයක් නෙවෙයි. දැන් අපි බෝලෙකින් බිත්තියට ගහනකොට ඒ ගහන වේගයට සාපේක්ෂව අනිත් පැත්තට බෝලේ එනවා. හෙමින් ගැහුවොත් හෙමින් එනං එතනම බිත්තිය ළඟ වැටේ. වේගෙන් ගැහුවොත් ගහන ප්‍රමාණයට මෙහෙ පැත්තට එනවා. ඒ වගේම හිතේ ශක්තියකින් හිතේ ශක්තිය වේගයට අනුරූපව හිතේ කුසලයේ හෝ අකුසලයට අනුපාතිකව අපට හි විපාක ලැබෙනවා. මෙන්න මේ අවබෝධය ලැබුණොත් පිනතුනි, ඒ ලැබෙන කෙනා වැඩිපුරම කරන්නේ මොකද්ද? යා හැකිතාක් හිත අකුසල් වලින් මුදව ගන්න උත්සාහ කරනවා. මොනවද අකුසල් කියලා කියන්නේ? ලෝභය, ద్వේෂය, මෝහය. මේව තමයි ප්‍රධාන වශයෙන් අපේ හිතේ තියෙන ලක්ෂණ, හිතේ තියෙන සතුට නැති කරන කෙලෙස්. හොඳට සැලකිල්ලෙන් ඉන්න තමන්ට දැන් දැකපු දෙයක් ගැන ආසාවක්ද, දැකපු දෙයක් ගැන අමනාපයක්ද, ඒ ගැන මෝඩකමක්ද තියෙන්නේ කියලා හිතේ හොඳට හිතගෙන සැලකිල්ලෙන් ඉන්න. මෙන්න මේ සැලකිල්ල වැඩි වෙච්ච ප්‍රමාණයට පින්නතුනි හිතේට බැරි වෙනවා අකුසල් හඳව ගන්න. ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් හඳව ගන්න බැරි වෙනවා. මොකද අපි ඒකට කැමති නැහැ. අපි ඉක්මනටම හිත වෙනස් අරමුණකට ගන්නවා. වෙන හොඳ කුසල අරමුණකට අපි ගන්නවා. ඒක දුරු කළ පින්නතුනි ඊට පස්සේ අපි මොකද කරන්නේ? හිතේ පරිත්‍යාග සීලත්වය, මෛත්‍රිය, නුවණ කියන මෙන්න මේ කරුණු වලින් හිත හැකිතාක් දිනු කරගන්න උත්සාහ කරනවා. පින්නතුනි හැකිතාක් දුරට තමන් ජීවිතයේ කුසල දහම් කරනව. මොනවද කුසල්? දාන, සීල, භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් දුරට කරන්න උත්සාහ කරනවා. ඒ පින්කම් කරපු ප්‍රමාණයට පින්නතුනි මොකද්ද ස්වභාවය? ඒ පින්කම් කරපු ප්‍රමාණයට තමන්ගේ කටයුතු සාර්ථක වෙනවා. අපේ ශරීරයේ නිරෝගී වීම ඉඳන් අපේ හුඟා කටයුතු සාර්ථක වෙන විතරක් නෙවෙයි, අපේ ළඟම ඥාතීන්ගේ, අපේ දරුවෝ වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරි වෙන්න පුළුවන්, අපට දැඩිසේ හිත් පීඩා දෙන යම්කිසි කාරණා තියෙනවා නම් අන්න ඒ දේවල් වලින් හිත් පීඩා හැකිතාක් දුරට අඩු කරනවා. මෙන්න මේක තමයි පින්නතුනි පිනේ තියෙන ස්වභාවය. අපේ දරුවෝ සාර්ථක වෙනවා, අපේ අම්මා තාත්තාත් නිරෝගී වෙනවා, අපි ඉන්න ස්ථාන සාර්ථක වෙනවා, අපි ඇසුරු කරන්නේත් හොඳයි ටිකක් අපට හම්බ වෙනවා. මෙන්න මේ නිතර කුසලයක් එක තමන් ඉන්නකොට. දැන් අපේ තියෙන ගුණ යහපත් සංවට අනුව තමයි අපට මේ මිත්‍රය මුණ ගැහෙන්නේ. දැන් අපේ දුසිරිත කරන අය නම්, මත්පැන් පානය කරන අය නම් අපට හම්බෙන්නේ ඒ වගේම කට්ටිය ටිකක්. අපි උගත් වෙන්න වෙන්න, අපේ ගුණ දහම් වැඩි වෙන්න වැඩි වෙන්න, පින්නතුනේ අපේ හිත දීන වෙන දින අපට ලැබෙන්නේ ඒ වගේමයි ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපට ලැබෙන දරුවනොත් ඒ වගේම පින්වත් දරුවෝ, සසර හුඟා පින් කරගෙන බුද්ධිය දිනු කරගෙන ආපු දරුවෝ තමයි අපට ලැබෙන්නේ මේ හිත දීනු කිරීම ආනිසංසෙ විදියට. දැන් මේ ටික පින්නතුනේ අපේ ජීවිතේ හුඟා වෙලා තියෙන නොදැනුවත්වම වෙලා තියෙන්නේ. නමුත් නොදැනුවත්වම වෙලා තිබුණත් පින්නතුනේ ඔබ සතුටටපත් වෙන්න, ඔබ සසර හුඟා පින් කළා, ඒ වගේම අනිත් දරුවන්ගේ දිනුවේදී සතුටු වෙලා අනිත් දරුවන්ට උදව් කරලා, ඒ නිසා තමයි ඔබගේ දරුවන්ට හොඳට ඉගෙන ගන්න ලැබුණා නම් හිතන්න එපා ඔබේ උත්සාහය විතරක් කියලා. හිතන්න එපා ඔබේ දරුවගේ මහන්සිය විතරක් කියලා. ඔබ සංසාරෙදී අනිත් දරුවන්ට උදව් කරලා තියෙනවා. අනිත් දරුවන් දින වෙනකොට සතුටු වෙලා තියෙනවා. අනිත් දරුවන්ට කරුණාව දක්වලා තියෙනවා. අන්න එහි ආනිසංසය හැටියට තමයි පින්නතුනි අද ඔබේ දරුවා යම්කිසි සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් ඒ සාර්ථකත්වය පිටුපස්සේ ඔබ සසර කරපු මේ පින්කම් ටික ආනිසංස ඔබට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අද ඔබ මේ පින්කම් ටික කරනවා නම් ඔබේ මතු ජීවිතවලටත් මේ ආනිසංසය ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි මෙන්න මේ විශ්වාසය තමන්ගේ හිත තුළ ඊටාම නිර්වෘල්ව ඊටාම සුරක්ෂිත ලෙස මේ අවබෝධය ඔබේ හිතේ තැම්පත් කරගන්න පුළුවන් නම් ඔබ පින්නතුනි යම්කිසි ප්‍රමාණයක ප්‍රඥාවන්ත කෙනෙක්. හැබැයි පින්නතුනි තාම කියලාම ප්‍රඥාවට ආවේ නැහැ. මේක ප්‍රඥාවේ මුල් පියවර විතරයි. කම්මසකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මය පිළිබඳව අවබෝධය කියන එක ප්‍රඥාවේ බුද්ධියේ පළවෙනි පියවර විතරයි. We were discussing the law of karmic law, the meaning of karmic law. Whatever we do consciously, we will see the same results. If we do something with wicked mind, we will have the negative results. That is the nature of the karmic law. On the other hand, if we do something with pure mind, Because of your mind, we will see the fruitful results, positive results. This is the nature of the karmic law. If we have this understanding, Buddha says, this is the nature of the wisdom. This is the first step of the wisdom that Buddha has explained. If somebody has this understanding, he always tries to overcome ill will, such as desire, anger, delusion, and also always he tries to practice three meritorious deeds, such as generosity, loving-kindness, meditation. These are the merits that we can do for the purification, for the happiness, when we practice our wisdom. Karma pilibandava viswasi sahito pinnatuni. Apata puluvannang hakita kakusale midila. Hakita kusala dinu karaganna. Menna meka tamai budhu dahamehi buddhiya labana sthane palaweni piyawara hatiyata sandahan wanni. Habai meka avasana piyawara nevey. Ekata hetuwa tamai me kramaye pinnatuni anith agam walinuth vistara karala thiyena. නමුත් බුදුදහමේ පිනතුනි සුවිශේෂී ලක්ෂණය තියෙන්නේ සුවිශේෂී ප්‍රඥාව විස්තර කරන්නේ ප්‍රඥාවේ දෙවැනි පියවරත් එක්ක. ප්‍රඥාවේ දෙවැනි පියවර කියන්නේ පිනතුනි වඩාත්ම නුවණින් වඩාත්ම බුද්ධිමත්ව ලෝකයේ දැස බලන ක්‍රමය. ඇත්තටම පිනතුනි මොකද්ද මේ ලෝකෙට වෙන්නේ මොකද්ද ධර්මයේ නාමයෙන් බුදුහාමුදුරෝ දේශනා කළේ කියන කාරණේ. පෙන්නුතුනි මේකට කියනවා අනිත්‍යතාවය කියලා. අනිත්‍යතාවයේ තේරුම් ගැනීම තමයි පෙන්නුතුනි ප්‍රඥාවෙහි ඉහළම මට්ටම හැටියට සලකන්නේ. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? Understanding of impermanence is the second step in wisdom. This is very important. We can see the real meaning of impermanence only in Buddhism. පෙන්නුතුනි සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියලා කියන්නේ වෙනස් වෙනවා කැඩෙන බිඳෙනවා කියන අර්ථය. ඒකට පින්නොතනේ බුදුදහමේ කියන්නේ අද්දුව කියලා. වෙනස් වෙනවා කියන එක ස්ථිර නැහැ කියන එක. නැත්නම් විපරිණාමය කියලා කියනවා. පින්නොතනේ ඉම්පර්මනන්ස් කියලා කියන එකේ තේරුම ඊට වඩා ගැඹුරු තේරුමක්. ඒ මොකද්ද තේරුම? අපි යම්කිසි දෙයක් මේ මොහොතේ යම්කිසි අත්දැකීමක් අපි ලබනවා නම් ඇසින් රූපයක් දැකලා කනින් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා මෙන්න මේ ඉන්ද්‍රිය ඔස්සේ කිසියම් අපි අත්දැකීමක් ලබනවා නම් ඒ ලබන අත්දැකීම පින්නතුනි මේ මොහොතෙහි වර්තමාන මොහොතේ හටගත්තු අත්දැකීමක් විදියට දකින්න හුරු වීමයි ප්‍රඥාව දිනු කරනවා කියලා කියන්නේ අනිත්‍යතාවය අවබෝධ කරනවායි කියලා කියන්නේ දැන් අපිට කෙනෙක් දකිනකොටම දැන් ධම්මපීති හාමුදුරුව දකිනකොටම හැතැමිට මතක් වුණා අර මේ දැකපු පන්සලේ බණ කියන මේ ඇත්තන්ට බෝධි පූජා ආදිය පවත්වන උදව් කරන මේ ඒ සිද්ධි ටික ඔක්කොම හැතැමිට අතීතේ මතක් වුණානේ මතක් වීම වරදක් නෙවෙයි නමුත් පින්නතුනේ අපි ඇත්තටම මේ මොහොතේ දැකපු රූපය මේ මොහොතේ අපේ ඇස දල්වලා මේ මොහොතේ ඇතිවෙච්ච අත්දැකීමක් කියලා අපි හරියට දකින්න පුළුවන් නම් අපට අතීතයේ සිහි කරගන්නත් පුළුවන් ඒක වරදක් නෙවෙයි අතීතයේ සිහි කරගන්නවා කියලත් අපි සිහි කරගත්තේ මොකද්ද පින්නතුනි අපේ හිතම සිහි කර ගැනීම දැන් තමන්ගේ අම්මා ගැන සිහි කරන්න බලන්න අම්මා ගැන මතක් වුණු ගමන් ඔබට මොකද මතක් වෙන්නේ අම්මා ඇඳලා හිටියඳුම් මොනවද අම්මා කරපු දේවල් මොනවද අම්මා තමන් ඉස්කෝලේ එක්කන් ගියේ කොහමද අම්මා රෙදි හේදුවේ කොහමද අම්ම රැකියාවක් කරනන් ඒ රැකියාව කරේ කොහොමද ඒ සිද්ධි ටික තමයි මතක් වෙන්නේ. නමුත් ඒ සිද්ධි ටික මතක් වෙනකොට ඇතැම් විට අම්ම ජීවතුන් අතරවත් නැහැ. පින්නතුනි අපි අතීතයේ සිහි කිරීම නෙවෙයි වරද. ඒ සිහි කරනකොටම අපි ඒ අතීත සිද්ධිය තුල ජීවත් වෙනවා නම් දැන් සිදුවෙන දෙයක් විදියට. පින්නතුනි මෙන්න මේක තමයි ඉග්නොරන්ස් කියලා කියන්නේ මේක තමයි ඩිලූෂන් කියලා කියන්නේ මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ පින්නතුනි මෙන්න මේ අවිද්‍යාව දුරු කරන්න. අපි ඇසෙන් රූපයක් දකිනකොටම අතීත අත්දැකීමත් එක්ක අපට සසඳලා බලන්න පුළුවන්. හැබැයි අපි අතීතයට ගිහිල්ලා අතීතයේ තුල ජීවත් නොවන කෙනෙක් වෙන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට අපි කණ්ණාඩියක් ළඟට යනකොට ඒ යන මොහොතේ කණ්ණාඩියේ අපේ රූපේ නිර්මාණය වෙනවා. දැන් ඔබ කණ්ණාඩි ළඟට ගියොතින් ඔබ කලින් දැකපු රූපය වගේ රූපයක් තමයි පේන්නේ. හැබැයි පින්නතුනි, ඒ ඔබ කලින් දැකපු රූපයට සමාන වුණාට ඒ කලින් අවස්ථාවේ ගිහිපු රූපය ඔබ නැවත යනකන් තිබ්බද? ඔබ මේ මොහොත යනකන් අර කණ්ණාඩි එහෙම රූපේ තිබ්බද? එහෙම රූපේ තිබ්බේ නැහැ. කලින් යනකොට ඒක නිර්මාණය වුණා, එතන මේක නැති වුණා. ඒ වගේම මේ මොහොතේ ආයි දකිනකොට අරට සමාන රූපයක් නිර්මාණය වුණාට කලින් රූපේ නෙවෙයි පින්නතුනි. මේක මේ මොහොතේ අලුත් අත්දැකීමක්. මෙන්න මේ උපමාවම තමයි පින්නතුනි අපේ ජීවිතයේ සමස්ත ජීවිතේම වෙන්නේ. අපි යමක් දැක්කනම්, ඇහුවනම්, ගඳ සුවඳ වින්දනම් හැම දෙයකම ස්වභාවයත් මෙන්න මේකයි. නමුත් මෙන්න මේ අවබෝධය නැති නිසා පින්නතුනි අපේ හිතේ කෙලෙස් හටගන්නේ කොහොමද? අපේ හිතේ දුක හටගන්නේ කොහොමද? අපි යමක් අහනකොට දකිනකොට අපි අතීතයට ගිහිල්ලා අතීතය තුළ ජීවත් වෙනවා. පින්නතුනි දැන් උදාහරණයක් ඇරෙයි, යම්කිසි කෙනෙක් අපට බනින්න පුළුවන් නේ. ඒ බැනපු කෙනාගේ බැනපු සිද්ධිය අපි සිහි කරොත් මොකද වෙන්නේ? නුවණින් සිහි කරන්නත් පුළුවන්, හොඳ අවබෝධයෙන් සිහියෙන් සිහි කරන්නත් පුළුවන්. හැබැයි සිහියෙන් නැතුව සිහි කරොත් මොකද වෙන්නේ? ආයි පාර බැනුම් අහගන්න පුළුවන් යාවි. එයා එකපාර බැනලා අමතක කළා තියෙනවා. අපි සිහි කරන හැම මොහොතකම අපි නැවත යාගෙන් බැනුම් අහනවා. එයාට දැන් අමතක ඇතැම්මිට. එයා දැන් හොඳ කෙනෙක්. ඇතැම්මිට දැන් එයා භාවනා වඩලා හුඟක් හිත දිනු කරපු කෙනෙක්, අර වැරදි මුකුත් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි නැවත නැවත අවිද්‍යාවෙන් සිහි කර කර පින්නතුනි අපි අතීතය තුළ ජීවත් වෙමින් මේ දුක් ටික විඳිනවා. මෙන්න මේකට තමයි පින්නතුනි බුදුදහමේ කියන්නේ බාර කියලා. බර කියන්නේ මේක. මේ මහා බරක් අපි මේ ඔළුවේ දරාගෙන ඉන්නේ. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතය අපි තවදුරටත් සිහි කරමින් ඒ විදියට මේ මතකයේ තුලම ඉන්නවා නම් පින්නතුනි අවිද්‍යාව සහිතව මෙන්න මේකයි දුක කියලා කියන්නේ. මෙන්න මේක ඉක්මවන එක තමයි පින්නතුනි බුදුදහමෙන් අපට කරන මඟ පෙන්වීම. මේක පින්නතුනි මේ අවිද්‍යාව දුරු කරලා යමක් දකිනකොට, යමක් අහනකොට ඒ මොහොතේම වර්තමාන මොහොත තුල අපට ජීවත් වෙන්න පුළුවන් විදිහේ මනසක්, සිහියක්, නුවණක් දිනු කරගන්න පුළුවන් නම් පින්නතුනි අන්න ඒ තැනැත්තා දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් වෙනවා. පින්නතුනි මේක තමයි මේ ප්‍රඥාවේ දෙවෙනි පියවර. First of all we explain the first level of wisdom is understanding of karmic law. Whatever we do, we will have the same result. The second level of wisdom is understanding of impermanence. When we see something, when we hear something, that experience arises at the moment. Without remaining anything, it ceases at the moment. This is the nature of our all experience that we receive through our senses, six senses, such as eye, ear, nose. But because of ignorance, after experience, we still thinking that that incident happens. As soon as we remember something, our mind goes to past and our mind lives in the past with ignorance. For example, when we have blamed some person or when we are blamed by a person, then as soon as we remember that incident, sometimes that person has forgotten it, but still we are living with that experience. As soon as we remember that incident, that we are blamed again because of our ignorance. Buddhism has explained that how we overcome this ignorance, delusion. This is the second step in wisdom that Buddha has explained. Little by little, if we can practice our understanding, mindfulness and wisdom, then gradually we can achieve real happiness and also we can overcome suffering. This is the second step in wisdom that Buddha has explained. Pinnatuni. You also said impermanence is just the understanding of, superficial understanding of impermanence, but there's a deeper side, deeper understanding of impermanence, you said, right? Yes. Actually, you know, according to common understanding that we mostly explain something change, that is the impermanence. Actually, that is not the real meaning of impermanence in Buddhism. The real meaning of impermanence in Buddhism is that, you know, when we see something, that experience arises at the moment with the conditions. For example, when we go to the mirror, when there are some causes, then we can see the figure in the mirror. When light is there, shadow is there, when our picture, when there, when it is a mirror, when all things are together, we can see a picture in a mirror. Then, after that, when we have no light, when we have no mirror, when we have no figure in front of the mirror, then we can see the figure in the mirror. When all of them are together, we can see a picture in the mirror. But that incident arises at the moment with the conditions. When conditions go away, the figure ceases. This is the nature of our all experience that we receive through our senses. If you can understand this reality in the world, actually it doesn't sound we go away from the world. We live in the world. Living in the world, we try to develop our understanding. Even arhants, after they experience this understanding, actually they have done a lot of service to the world than other people did. දැන් මේ අවබෝධය ලැබීමත් සමග පින්නතුනි අපි කම්මැලි පුද්ගලයෝ අපි අලස පුද්ගල වෙන්නේ නැහැ. මේ අවබෝධය ලැබුව කෙනා තමයි පින්නතුනි ඉතාම ක්‍රියාශීලී පුද්ගල වෙන්නේ. රහතන් වහන්සේලා දවසට පෑය දෙකයි සැතපුනේ. මේ අවබෝධය ලැබුව අය පින්නතුනි ඉතාම අඩු වේලාවක් දවසට විවේක අරගෙන ලෝකෙ වෙනුවෙන් අපමණ සේවයක් කළා. ඒ නිසා පින්නතුනි එකාතකින් අපේ හිත පිරිසුදු කරන ක්‍රමයයි බුදු දහම තුළ විස්තර වන්නේ. එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙනවා, මෛත්‍රිය දිනු වෙන දිනු වෙන්න මුදිතාව, කරුණාව, උපේක්ෂාව දිනු වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාව දිනු වෙන ප්‍රමාණයට කර්මයේ පිළිබඳ අවබෝධය දිනු වෙනවා. අකුසලෙන් මිදලා කුසල් දහම්වල යෙදෙනවා. අනිත් පැත්තෙන් මේ අනිත්‍යතාවය පින්නතුනි තේරුම් ගන්න අපි උත්සාහවන්ත වෙනවා. හැම මොහොතෙම තමන්ගේ ශරීරයට වන්නේ මොකද්ද? තමන්ගේ හිතට වන්නේ මොකද්ද කියන එක ගැන සම්පූර්ණ විශ්වාසයෙන් සම්පූර්ණ අවධානයෙන් තමන් කාලය ගත කරනවා. ඒ නිසා සඳහන් කරනවා සිතට තියෙන රැකවරණය තමයි සිහිය කියලා. අපේ ජීවිතයට තියෙන ලොකුම රැකවරණය අපේ හිත. අපේ හිත බැරි වෙලාවත් මේ කයින් වෙන් වුණොත් මොකද්ද? ඈ මේ ශරීරයෙන් මේ හිත මොහොතකින් හරි වෙන් වුණොත් අඩු ගානේ අපේ නමවත් කියලා කතා කරන්නේ නැහැ කවුරුවත්. ඊට පස්සේ ඩෙඩ් බොඩි කියලා කියන්නේ මලමිනිය කියලා කියන්නේ. අපේ මේ ශරීරයට අපේ ජීවිතයට තියෙන ආරක්ෂාව තමයි පින්නතුනි අපේ හිත. හිතට තියෙන ආරක්ෂාව මොකද්ද? හිත විතරක් තිබට ආරක්ෂාවක් තියෙන්නේ නැහැ පින්නතුනි. හිතට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු කරන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි තමන් හිතට සැලකුවා වෙන්නේ. අන්න ඒ සතිමත් බවට රැකවරණය තමයි පින්නතුනි විමුක්තිය කියලා කියන්නේ, කෙලෙස් වලින් මිදීම කියලා කියන්නේ. ඒ විමුක්තියට තියෙන රැකවරණය තමයි පින්නතුනි නිවන කියලා කියන්නේ. ඔතන හඳුර තඳන නහර එතන පොඩ විස්තර කරන්න. තමන්ගේ ජීවිතයට තියෙන රැකවරණය තමයි තමන්ගේ හිත. හිතට තියෙන රැකවරණේ ආරක්ෂාව තමයි සතිමත් බව. සතිමත් බවට තියෙන රැකවරණේ තමයි විමුක්තිය. විමුක්තියට තියෙන රැකවරණේ තමයි නිර්වාණය. Yes, if we like our life, actually we should protect our mind. If we like our mind, if we have to practice mindfulness. If we want to develop as the result of developing mindfulness, we can go away from the suffering. We have the liberation, vimukti. After we have liberation, actually we have the final bliss of Nibbana. This is the path that Buddha has explained. As much as we like our life, actually we should try to protect our mind. If we like to protect our mind, if we have protected our mind, it means we have practiced mindfulness. If we want to practice mindfulness, then we can develop our mind as the result of practicing mindfulness that we will have the liberation from suffering, from desire, anger and delusion. On the other hand, if we have liberation from suffering, then we can achieve the final bliss of Nibbana. This is the path that Buddha has explained. Pinnatuni, tiken tika, අපේ හිත දියුණු කරන මෙන්න මේ ක්‍රමය තුල තමන් ඉන්න පුළුවන් නම් එකwidehatකින් මේ පිනන අවබෝධය තියෙන්න ඕන අනිත් අතින් මේක දිනකට වැඩි වාර ගණක් හිතන්න ඕන අනිත් පැත්තෙන් ටික ටික භාවනා කරන්නත් ඕන මේ තුනම පින තුනි සමාන්තරව යන්නට ඕන හැකිතා ධර්මදේශන අහන්නට ඕන when we are go on this path of purification first of all we have to listen in what Buddha said And also we have to listen, we have to reflect on it again and again. It says in Buddhism, Yoniso Manasikara, wise reflection. And also by practicing meditation, concentration meditation and insight meditation, we go forward by practicing this path. Methunam avashyano pinnatuni. Danum avashyano. Nitara hitaneka avashyano. Itapasse eyanuva. තමන් මේ මගේ භාවනා වැඩමිය යෑම අවශ්‍ය වෙනවා ප්‍රධාන වශයෙන් පිනුතුනි අපට වැඩිපුර කාලයක් වැය වෙන්නේ ධර්මය අහන්න විතරයි ධර්මයේ පිළිපැදීම ධර්මයේ හිතීම පිනුතුනි අනිත් වැඩත් එක්කමයි කරන්නේ අපි හුස්ම ගන්නවා වගේ වැඩක් අපිට හුස්ම ගන්න ගිහිලා කාලේ නාස්තිවීමක් හෝ නිදා ගැනීමට බාධාක් නැහැ නේ උනේනේ ඒ වගේ පිනුතුනි අපට හරියට ධර්ම අවබෝධය තියෙනවා නම් අපට අවශ්‍ය වන්නේ සතිමත් බව විතරයි mindfulness එක විතරයි හැම වෙලාවෙම ධර්මයත් එක්ක ධර්මයේ නැමති පහන දල්වාගෙන හැම මොහොතම පිනුතුනි අපට ධර්මයේ ප්‍රතිඵල ලැබමින් ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් මෙන්න මේ අවබෝධය සහිතව මේ භාවිතයේ තුල යම්කිසි කෙනෙක් ඉනවනම් එක දවසක් පිනුතුනි ඒ කෙනා වටිනවා මේ අවබෝධය නැතුව අවුරුදු 100ක් ජීවත් වෙන කෙනාට වඩා කියලා එනේ සාඩු ගන්න එක දවසක් හරි උත්සාහ කරලා බලන්න. පින්නතුනි එක දවසක් ඉදියොත් කොහමද? තමන්ගේ වයසට අවුරුදු 100ක් එකතු කරගන්න පුළුවන්. ඒකෙන් බය වෙන්නේ නැහැ නාකි වෙන්නේ ඉක්මනට. පින්නතුනි තමන් වැඩිපුර කාලයක් හිටිය කෙනාගේ වැඩ කටයුතු ටික තමන් කළ කෙනෙක් වෙනවා. දැන් මේකට කියන්නේ පින්නතුනි ආධ්‍යාත්මික වයස කියලා. This is the spiritual age. පින්නතුනි මෙන්න මේ spiritual age එක ආධ්‍යාත්මික වයසේ වැඩි කර ගැනීම තමයි බුදුදහමේ තියෙන ප්‍රධානම ඉලක්කය. ඒ නිසා තමයි පිනතුන මේ පිනතුන අහලා තියෙනවනේ. අවුරුදු 7 ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඒහි බික්කු කියලා බුදුහාම රත දික් කරනකොට සිවුරු පෙරවිලා උපසම්බදා වෙලා අවුරුදු 60ක කෙනෙක් වගේ එනවා කියලා. ඒ පොඩි හාමුදුර එකපාර නාකි වෙලාද මේ? එකපාර නාකි වෙලා නෙමෙයි පිනතුන. අවුරුදු 60ක ජීවිත පරිඥානයක් තියෙන කෙනෙක් වගේ ජීවිත අවබෝධයක් තියෙන කෙනෙක් වගේ ඒ ශ්‍රණිකව තමාගේ හිත වෙනස් වෙනවා. අවුරුදු 60ක් වෙනකොට කොහොමද පිනතුනි? විස්රාම යන කාලේ නේනේ. ඒ කියන්නේ ඒකට වැඩි කලබල වෙන්නේ. අර ඉස්සර වගේ කලබල ගතිය, කේන් තියන ගතිය හුඟා කඩු වෙනවා. ආසාවලු ටිකක් අඩු වෙලි බේම. වයසට යන එකෙන් ඉබේම අඩු වෙනවනේ. සමහර අය වැඩි වෙනවා හැබැයි. නමුත් පිනතුනි සාමාන්‍ය ලක්ෂණය තමයි පරිණත බව කියන්නේ ඔහු යම්කිසි ජීවිත අධ්‍යක්ෂින් එක්ක යම්කිසි තැම්පත් බවකට පත් වෙනවා. අන්න ඒ තැම්පත් බව තමයි මේ ආධ්‍යාත්මික වයසෙන් මේ කියන්නේ. පින්නතුනි මෙන්න මේ පැත්ත තමයි අපි දිනපතාම වැඩි කරගන්න ඕන. තමන් වටිනාම පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. වටිනාම පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? වටිනා වාහනයක් ගත්තොතින්ද? නෑ පින්නතුනි වටිනා ගෙදරක හිටියොතින්ද? ඒත් නෑ. දරුවෝ හොඳට විභාග පාස් වුණොත්ද? ඒත් නෑ පින්නතුනි. තමන් වටිනාම කෙනෙක් වෙන්නේ කොහොමද? මෙන්න මේ අවබෝධය සහිතව මෛත්‍රී සහගතව ඉහළම ප්‍රඥාවෙන් හැම මොහොතකම තමන්ගේ හිත රැකගනිමින් ඉන්න. තමන් පාරක යනවා නම් ඒ පාර යන වටිනාම පුද්ගලයා තමන් බවට පත් වෙන්න. යම්කිසි ගොඩනැගිල්ලක තමන් ඉන්නවා නම් ඒ ගොඩනැගිල්ලේ ඉන්න වටිනාම හිත ශක්තිමත්ම හිත දියුණුම කෙනා ඔබ බවට පත් වෙන්න. යම්කිසි නගරයක ඔබ ඉන්නවා නම් ඒ නගරේ ඉන්න වටිනාම පුද්ගලයන්ගෙන් කෙනෙක් ඔබ වෙන්න. වටිනාම කෙනෙක් වෙන්නේ කොහමද වටිනාම ඉඩම මිලදීගෙනද නෑ පේනතුනි වටිනාම කෙනෙක් වෙන්නේ මෙන්න මේ ධර්මයේ පිළිවඳ අවබෝධයත් එක්ක ඉහළම මානසිකත්වයක තමන් ඉන්න ඒක තමයි පේනතුනි අපි බුදුහාඳුරන කරන සැබෑ ගෞරවය බවට පත් වෙන්නේ. ඉතින් පින්වතුනි අපි දැන් නියමිත කාලය හරියට බණ කිව්වා. පින්වතුන් ධර්ම ගැටලුත් ඇහුවනේ අතරෙමනේ. අපටත් ඉතින් පුළුවන් මට්ටමෙන් අපි මේ කරුණ විස්තර කළේ. ඉතින් අවබෝධය හොඳට ලැබුණු පින්වතුන් අනිත් තේරුම් ගන්න බැරි වෙච්ච අයට තවදුරටත් කියලා දෙන්න. ඒක තමයි අපි අනුකම්පාවෙන් කරන දේ. ඒක තමයි ඒකෙන් තවත් තමන්ගේ දැනුමත් වැඩි වෙනවා, තමන්ගේ පිනත් වැඩි වෙනවා. ඒ නිසා දැන් පින්කමට සහභාගී වෙනකොට, කැම බීම කනකොට, සංග්‍රහ කරනකොට පින්තුණු වටින්නේ ඒ පින්කමත් එක්කම ඉන්න ඕන. එතකොට තමයි මේ පින්කමේ නිර්මාණසංශ තියෙන්නේ. අපි බණක් ඇහුවනම් ඒ බණ අනිත් පැත්තට කතා බහ කරන්න ඕන. දැන් අපි ආනන්ද මහත්මයම ඇතමිට අපි ධර්ම ආටිගල් එකක් යවුවා, අනිත් පැත්තට රිප්ලයි එක එනවා, හාමුදුරනේ මේක කොටසක් අඩුයි නේද, මේක පැහැදිලි කළ දෙන්න හැම කෙනෙක් හොඳ අවධානයෙන් ඉන්නේ. ඇතමිට වාහනේ යන ගමනුත් තමන් අහපු ධර්ම කාරණා තමයි කතා කර කර යන්නේ. පින්තුණි එහෙම වෙන්න වෙන්න පින්තුණි අපේ ජීවිතෙන් අපි නියම ලෙස වැඩගත් වේ බවටපත් වෙනවා. එනිසා හැම කටයුතු කරන්න හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. අද මේ අවස්ථාවේ රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් අද විශේෂයෙන් සමරන මේට වසර 10කට කලින් මිය ගිය ගුණපාල ජයසේකර ඒ පියතුමා විදුහල්පතිතුමා මේ පින් අනුමෝදන් වේවා. මීට මාසයකට කලින් මිය ගිය ලක්ෂ්මී සමරසිංහ මාතාව, රොසානි නෝනගේ දෑබර මෑණියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දීප්ති ජයසේකර මහත්මාගේ දෑබර පියතුමා, ගුණපාල ජයසේකර මහත්මා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ හැම දෙනෙක්ම සිහිපත් කරගන්න ඔබ නමින් මිය ගිය තමන්ගේ ආදරණීය ඥාතීන් ඇතින් ඒ හැම දෙනෙක්ම හොඳට සිහියට අරගෙන ඒ හැම දෙනෙක්මත් අප විසින් රැස් කරගත් මේ උතුම් පින්කම් ආනිසංසන් අනුමෝදන්ව ඒ හැම දෙනාම සසරින් සුවපත්ව අවසන උතුම් මොණිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. හොඳයි පින්නතුනි, දැන් මේ අවස්ථාවේදී අපි දානීය සාංගික කිරීමේ කටයුතු කරනවා. ගෞරවනීය නායක මහින්ද පන් වහන්සේ ප්‍රදානයේ